بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් تبارك الذي بيده الملك وهو على كل شيء قدير الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور الذي خلق سبع سماوات طباقا ما ترى في خلق الرحمن من تفاوت فارجع البصر هل ترى من فطور ثم ارجع البصر كرتين ينقلب إليك البصر خاسئا وهو حسير ولقد زينا السماء الدنيا بمصابيح وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ කවරෙකුගේ අතෙහි ආධිපත්‍යය ඇතේද ඔහු ඉතාමත් වාග්ය සම්පන්නය. තවද ඔහු සෑම දෙයක් කෙරෙහිම බල සම්පන්නය. ඔබ අතුරින් ක්‍රියාවන්හි කවරෙකු උතුම්ද යන්න පිරික්සීම පිණිස ඔහු මරණය හා ජීවය නිර්මාණය කළේය. තවද අති බල සම්පන්න වූද අතිශයින් සමාව දෙන්නා වූද ඔහුමය. ඔහු අහස් හත එකින් එක හා ඔබින පරිදි නිර්මාණය කළේය. අපරිමිත දයාන්විතයාගේ නිර්මාණයෙහි අසමතුලිතභාවයක් ඔබ නොදකින්නෙහිය. එහෙයින් ඔබේ බැල්ම නැවත යොමු කරව. එහි කිසියම් පැල්මක් නුඹ දකින්නේහිද? ඉන්පසු නුඹේ බැල්ම දෙවතාවක් යොමු කරව. නුඹේ බැල්ම දුබල වූ තත්වයෙන් අවමානයෙන් යුතුව ඔබ වෙතම නැවත හැරි එන්නේය. සැබවින්ම අප ඉතා සමීප වූ අහස පහන් මගින් අලංකාර කර ඇතෙමු. අප ඒවා ෂයිතානුන් වෙත විසි කරනු ලබන දෑ ලෙස සකස් කර ඇතෙමු. ඔවුනට ඇවිලෙන ගිනි දැල්හි දඩුවම අප සූදානම් කර ඇත්තෙමු. තමන්ගේ පරමාධිපතියා ප්‍රතික්ෂේප කළවුන් හට නිරදඩුවම ඇත. තවද ලැගුම් ගන්නා ස්ථානය වන එම නිරය ඉතා නපුරුය. ඉදා උල්කූ ෆීහා සමිඋ ලහා ශහීකන් වහිය තෆූර් තකාදු තමයසු මිනල් ගයිර් كلما ألقي فيها فوج سألهم خزنتها ألم يأتكم نذير قالوا بلى قد جاءنا نذير فكذبنا وقلنا ما نزل الله من شيء إن أنتم إلا في ضلال كبير وقالوا لو كنا نسمع أو نعقل ما كنا في أصحاب السعير فاعترفوا بذنبهم فسحقا لأصحاب السعير إن الذين يخشون ربهم بالغيب لهم مغفرة وأجر كبير وأسروا قولكم أو اجهروا به إنه عليم بذات الصدور ألا يعلم من خلق وهو اللطيف الخبير එහිදී ඔවුන් විසි කරනු ලබන විට එය උතුරන ලද තත්වයෙන් ඊට ආවේනික වූ බූරු හඬක් මෙන් නපුරු හඬක් ශ්‍රවණය කරන්නෝය. එය දරුණු කෝපය හේතු කොටගෙන පිපිරි කැබලි වශයෙන් විසිරෙන්නාක් මෙන් පවතී. එහි එක් කණ්ඩායමක් විසි කරනු ලබන හැම විටම අවවාද කරන්නෙකු නුඹලා වෙත නොපැමිණියේදැයි ඔවුන්ගෙන් නිරේ බාරකරුවෝ විමසති. එයට එසේය. අවවාද කරන්නා සැබවින්ම අප වෙත පැමිණියේ. එහෙත් අප එය බොරු යැයි ප්‍රතික්ෂේප කර අල්ලාහ් කිසිවක් පහළ නොකලේයයිද නුඹලා මහත් නොමගෙහි මිස නැතයිද අප පැවසුවෙමුයි ඔවුහු පවසති අප සවන් දුන්නේ නම් හෝ අවබෝධ කරගත්තේ නම් හෝ අප ඇවිලෙන ගින්නේ සගයින් නොවෙමුයයිද ඔවුහු පවසති එහෙයින් ඔවුහු තමන්ගේ පාප ක්‍රියාවන් පිළිගනිති ඇවිලෙන ගින්නේ සගයින් අල්ලාහගේ දයාවෙන් දුරස් කරත්වා සැබවින්ම මුවාවී සිටිනා විට අල්ලාහට බියවන්නන්හට සමාවද මහං වූ තිලිනේද ඇත නුඹලාගේ ප්‍රකාශය රහසිගතව තබා ගනිව් නැතහොත් එය හෙළිපිට තබා ගනිව් සැබවින්ම ඔහු සිත් තුන ඇති දෑ පිළිබඳව මනා ලෙස දැනුවත් නිර්මාණය කළ ඔහු නොදන්නේද ඔහුමය සියුම් නුවණැත්තා නිපුන ඥානවන්තයා هو الذي جعل لكم الأرض ذلولا فامشوا في مناكبها وكلوا من رزقه وإليه النشور أأمنتم من في السماء أن يخسف بكم الأرض فإذا هي تمور أم أمنتم من في السماء أن يرسل عليكم حاصبا فستعلمون كيف نذير ولقد كذب الذين من قبلهم فكيف كان نكير مي پولو تاليا جيوات بي مبينيسا نوبلات نام يشيلي لسا سكسكالي اهمي ابيوين නුඹලා එහි පැටි අතර සැරිසර ඔහුගේ ආහාරයෙන් අනුභව කරව. තවද නැවත නුඹලා එක් රැස් කරනු ලබන්නේ ඔහු වෙතමය. අහසේ සිටින්නා නුඹලාව පොළවට ගිල්වන බව නුඹලා නිර්භයව සිටින්නේහුද? ඒ විගස එය දෙදරායයි. එසේ නොමැතිනම් අහසේ සිටින්නා නුඹලා වෙත ගල් වැස්සක් යැවීම පිළිබඳව නුඹලා නිර්භයව සිටින්නේහුද? ඒ විගස එවැනි දඩුවමක් නුඹලා හසු කරගනු ලබන අවස්ථාවේ මාගේ අවවාදය කෙලස දැයි නුඹලා දැනගන්නේය. ඔවුනට පෙර වූවන් අසත්‍යයයි තර්ක කළෝය. එවිට මාගේ පිටුපෑම කෙසේ වීදැයි ඔවුන් දැනගනි. أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ ما يمسكهن إلا الرحمن إنه بكل شيء بصير أمن هذا الذي هو جند لكم ينصركم من دون الرحمن إن الكافرون إلا في غرور أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ أَفَمَنْ يَمْشِي مُكِبًّا عَلَى وَجْهِهِ أَهْدَى أَمَّنْ يَمْشِي سَوِيًّا أَمَّنْ يَمْشِي سَوِيًّا عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ පිහාටු විහිදා ගනිමින්ද හකුලා ගනිමින්ද ඔවුන්ට ඉහලින් අහසේ පියාඹන පක්ෂීන් ඔවුහු නොදුටුවොද අසමසම කරුණාන්විතයා හැර වෙන කිසිවෙකු ඒවා හසු කරගෙන නොමැත සැබවින්ම ඔහු සෑම දෙයක් කෙරෙහිම සූක්ෂම ලෙස නිරීක්ෂණය කරන්නාය අසමසම කරුණාන්විතයා හැර වෙන කවරෙකුද නුඹලාගේ සේනාවක් ලෙස පෙනී සිට නුඹලාට උදව් කරනුයේ ප්‍රතික්ෂේපකයින් මුලාවෙහි මිස නැත නමුත් ඔහු තම ජීවනෝපාය මිනිසාට අතිහිටුවේ නම් නුඹලාට ජීවනෝපාය සපයන්නේ කවරෙකුද නමුත් ඉහත සඳහන් පරිදි ඔවුනට කෙතරම් සාධක පෙන්වුවද සීමාව ඉක්මවා යෑමේද ඉස්ලාමයේ පිටුපා පලා යෑමේද ඔවුහු අකණ්ඩව නියලී සිටිති. එහෙයින් යහමගෙහි සිටින්නේ තම මුහුණ පහත හෙලා ගමන් කරන්නාද එසේත් නොමැතිනම් නිසි මගෙහි ඍජුව ගමන් කරන්නාද? قُلْ هُوَ الَّذِي أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قليلا ما تشكرون قل هو الذي ذرأكم في الأرض وإليه تحشرون ويقولون متى هذا الوعد إن كنتم صادقين قل إنما العلم عند الله وإنما أنا نذير مبين නබිවරයන්හි පවසව් නුඹලා නිර්මාණය කර ශ්‍රවණ ශක්තියද දෘෂ්ටියද හෘදයන්ද නුඹලාට සැකසුවේ ඔහුමය නුඹලා කළගුණ සලකන්නේ අල්ප මාත්‍රයකි නබිවරයානනි පවසව් නුඹලාව පොළොතලයේ අධික ලෙස ව්‍යාප්ත කළේ ඔහුමය තවද නුඹලා එක් රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය නුඹලා සත්‍යවන්තයින් වන්නේ නම් මෙම ප්‍රතිඥාව සිදුවනුයේ කවදාදැයි ඔවුහු විමසති සැබවින්ම දැනුම අල්ලාහ් පමණක් සතුය සැබවින්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණ යන්න නබිතුමනි පවසව් ෆලම්මා රෞහු සුල්ෆතන් සීඅත් වුජූහුල් ලදීන කෆරූ سيئت وجوه الذين كفروا وقيل هذا الذي كنتم به تدعون قل أرأيتم إن أهلكني الله ومن معي أو رحمنا فمن يجير الكافرين من عذاب أليم قل هو الرحمن آمنا به وعليه توكلنا فستعلمون من هو في ضلال مبين قل أرأيتم إن أصبح ماؤكم غورا إن أصبح ماؤكم غورا فمن يأتيكم بماء معين ඔවුන් එය එනම් එම ප්‍රතිඥාව ඉතා සමීපයෙන් දකින විට ප්‍රතික්ෂේපකයින්ගේ මුහුණු නරක් කරවනු ඇත නොඉවසිලිවන්තව සමච්චල් කරමින්ද පල කරමින්ද නුඹ තර්ක කරමින් සිටියේ මෙයයි ඔවුනට කියනු ලැබේ මාහා මා සමග සිටින්නවුන් නුඹලා පැතූ පරිදි අල්ලාහ් විනාශ කළේ නම් එසේත් නොමැතිනම් අපහට අල්ලාහ් කරුණාව දැක් වූයේ නම් වේදනා ගෙන දෙන දඩුවමෙන් ප්‍රතික්ෂේප කරන්නන් ආරක්ෂා කරගනුයේ කවරෙකුදැයි නුඹලා සිතන්නේහුද යන වග පවසව් ඔහු අසමසම කරුණාන්විතය අප ඔහුව විශ්වාස කළෙමු අප රැඳී සිටිනුයේ ඔහු වෙතය පැහැදිලි මුලාවෙහි සිටින්නේ කවරෙකුදැයි නුඹලා ඉදිරියේදී දැනගන්නෙහුයැයි පවසව් නුඹලාගේ ජලය සිඳී ගියේ නම් එවිට පොළොව මත දෘශ්‍යමාන වන ජලය නුඹලා වෙත ගෙන එනුයේ කවරෙකුදැයි නුඹලා සිතන්නේහුද යන වග පවසව්